ඒ වඩා විශාල වූ තුන් වූ දේවල් සිදු වෙනවා වැඩිවීම තිබෙනවා ඒ විවෘත දොරටු තිබෙනවා We thank you, Father. Stuti pianini. Supernatural things happen as we give. Api denna o atara suba uttaritara de sidu ena nisa. Supernatural change. Suba uttaritara wenaswim sidu enawa. Supernatural opening. Suba uttaritara vivarawim sidu enawa. Supernatural fruitfulness. Suba uttaritara paladayithawa. Supernatural protection. Suba uttaritara arakshawa. Supernatural supply. Suba uttaritara sapayima. Supernatural wisdom. Suba uttaritara prajñawa. In our giving there is supernatural release into our life. Ape deema tule suba uttaritaraya nidahas wenawa apage jeevitayata. And into the life of the church. Saha sabhavata. In Jesus' name. Jesus wahansege naame. Amen. Amen. Please sit down. Right, I am very excited about today. Because I know it's a special day for everybody. It's our year of the Madhu. Just keep up with me, right, my love? Okay? It's a year of the supernatural. Incredible, right? Things that we cannot do, we are going to do. Because God is in us. Because God is working for us. Because God is working through us. Every day is supernatural for us. Every day. Whatever you do, whether you are going to work, whether you are at home, whether you're going shopping, every day, this year, it's supernatural. Every day this month, there is supernatural change. Don't you love that picture? Have you ever thought my life is just going round and round in circles? I just don't know how to get out. What am I meant to do? How am I meant to stop this? How am I meant to start this? Our month of change. Your lives will change this month. In those things where you are seeking God for change. We have to be clear what we are asking God for. If we don't ask Him, He doesn't know what to do, and even if He does it, we won't know that He's done it. අපි යම් දේවල් කරන්න හිතුවත් අපි සමහරවට දන්නේ නැහැ කොහොමද කරන්න කියලා. We have to be specific. God, I want this. අපි නිශ්චිතව කියන්න ඕනේ දෙවියන් වහන්සේ ස්වාමීනි මට මේකයි ඕනේ. I want to change here. මම මේ ස්ථානයේ තමයි වෙනස් වෙන්න. I want this to change. දකින්න ඕනේ මේක තමයි වෙනස් වෙන්න ඕනේ. Be specific. ඔබ නිශ්චිතව කියන්න අවශ්‍යයි. When you are specific. ඔබ නිශ්චිතව කිව්වහම The Holy Spirit will be specific with you. සුද්ධාත්මන් වහන්සේ නිශ්චිතව ඔබට පිළිතුරු දෙන්න. And he will give you keys this month. උන්වහන්සේ ඔබට යතුරු දෙන්න. He will give you keys for change. ඔබට වෙනස් වීම උදෙසා යතුරු දෙන්න. Sometimes he supernaturally changes things. Sometimes you supernaturally change things. සමහර අවස්ථාවල දෙවියන් වහන්සේ සුභා උත්තරීතර ලෙස දේවල් වෙනස් කරනවා. සමහර අවස්ථාවල දෙවියන් වහන්සේ ඔබ තුලින් ඒ සුභා උත්තරීතර දේ වෙනස් කරනවා. New ideas will come to you. අලුත් අදහස් ඔබට පැමිණේ. New thoughts will come to you. අලුත් ඒ සිතුවිලි ඔබට පැමිණේ. New open doors will come to you. අලුත් විවර වෙච්ච දොරටු ඔබ දකි. It's a new month. මේක අලුත් මාසයක්. මේක අලුත් ඍතුවක්. It is a month of change. මේක වෙනස් වීමේ මාසයක්. And I had a picture. මට පින්තූරයක් තිබුණා. Pastor Anuka, put your book down. Just put your book down. Just stay there. Stay there and put, just keep, no, give Pastor Garmini your book. Right? And this phrase has been in my head all month. And it is this. Let me take you by the hand. Let God take you by the hand. Let Him take you. Just give Him your hand. And let Him take you. Let Him lift you up. Let Him take you where you want, where you need to go. Whatever you are going through, whatever challenges you face, let Him take you by the hand. උන්වහන්සේට ඉඩහරින්න ඔබගේ අතින් අල්ලගෙන ඔබ වාරගෙන යන්න. Because as soon as he takes you by the hand. මම උන්වහන්සේ ඔබගේ අතින් අල්ලගෙන ඔබ වාරගෙන යන්න පටන් ගත්තාම. You will have grace and you will have strength. ඔබට ශක්තිය ලැබෙන්න යනවා ඒ ඉදිරියට ගමන් කරන්න. You will have strength to bring change. ඔබට ශක්තිය ලැබෙන්න යනවා ඒ වෙනස ඇති කරන්න. Because he's got you. මම උන්වහන්සේ ඔබව අල්ලගෙන ඉන්නවා. He's holding you. උන්වහන්සේ ඔබව අල්ලගෙන ඉන්නවා. And he is leading you. උන්වහන්සේ ඔබව මඟ පෙන්වනවා. Let him take you by the hand. උන්වහන්සේට ඉදහරින්න ඔබගේ අතින් අල්ලගෙන ඔබව අරගෙන යනවා. As I speak today. අද දවසේ කතා කරන විදිහට. He's going to take you by the hand. උන්වහන්සේ ඔබව අතින් අල්ලගෙන යනවා. Those things that you want help in, those things that you want changing, he's going to take you by the hand. ඔබට උපකාර අවශ්‍ය ස්ථානයේ ඔබගේ ජීවිතේ වෙනස අවශ්‍ය ස්ථානයේ ඔබගේ අතින් අල්ලගෙන ඔබව අරගෙන යන්න යනවා. Because his plan, his desire is that we succeed. මන්ද උන්වහන්සේගේ සැලැස්ම උන්වහන්සේගේ කැමැත්ත අපගේ සාර්ථකත්වයයි. His desire is that we walk in the supernatural. උන්වහන්සේගේ කැමැත්ත අපි සුභෝත්තරීතර තලයේ ගමන් කිරීමයි. It was his idea, right? ඒක උන්වහන්සේගේ සැලැස්ම උන්වහන්සේ. Abraham didn't ask God. ආබ්‍රහම් ඉල්ලුවේ නැහැ. Bless me, bless me, bless me. අනේ අපෝ අපෝ, you bless me. He didn't do that. අනේ මට ආශිර්වාද කරන්නට කියලා Abraham illuwe na deviyan wahansege. God appeared to Abraham. Deviyan wahanse Abrahamta peni sitiya. And he said. Unwahanse kiwwa. He said. Unwahanse kiwwa. I will bless you. Mama numbata aashirwada karami. He appeared and said, I will make you, you single you man who's just married, no children, I will make you into a great nation. Unwahanse e peni sitla Abrahamta kiwwa oba me taniwama sitinwa lamai nathuwa namuth obawa mama jaatinge piyak karana. It was his idea. Eka deviyan wahansege adahasai. His idea that Abraham would be a blessing. Abraham aashirwadayak wima deviyan wahansege adahasai. Success, saarthakathwa, favor, fruitfulness, life, everything good is from God. Therefore, everything good is God's idea. God doesn't have bad ideas. God does not have bad things for us. God has good things for us. Marriage was God's idea. Life in its fullness was God's idea. Forgiveness was God's idea. No condemnation was God's idea. Everything good is God's idea. It started in the heart of God. It was released to Abraham. Abraham is the father of our faith. Therefore, what Abraham has inherited, we have inherited. We don't have to think, should I or shouldn't I? We should, because we are Abraham's children. That's what the Bible says. God wants us to be fruitful. John 15 is full of God wanting us to be fruitful. To bear much fruit. ඒ වඩා ඵලදරන්ට අවශ්‍යයි. He doesn't want us living lives for ourselves. උන්වහන්සේ කැමති නැහැ අපි අපි උදෙසා පමණක් ජීවත් වන්නට. He wants us blessed so that we are a blessing. උන්වහන්සේගේ කැමැත්ත අපි ආශිර්වාද ලැබීමයි. So that what we have received we release to thousands of people. මන්ද අපි ලබාගත් දේවිට අපිට දහස් ගණන් මිනිසුන්ට නිදහස් කරන්නට හැකියාව තිබෙනවා. Another thing God has said to me. තව දෙයක් තමයි දෙවියන් වහන්සේ කියපු. Is in every person there are at least 1,000 people that are going to come to the church. හැම කෙනෙක් තුලම අඩුම 1000ක්වත් සෙනගක් සිටිනවා ඔබ ඇසුරු කරන්න. That's right, that's you, right? Every single one can bring 1,000, can influence 1,000 people. ඔබ හැම කෙනෙකුටම පුළුවන් 1000ක් සෙනගට ඒ බලපෑමක් ඇති කරන්නට. So today our church is not 200 people. Our church is 200,000 people. ඉතින් අපේ සභාව අද දවසේ 200ක් සෙනග නෙමෙයි ලක්ෂ 2ක් සෙනග. Hallelujah. That's right, because there is 1,000 people in you. ඒයි ඔබ තුල ඒ 1000ක් සෙනග සිටින නිසා. We are called to be fruitful. අපිව කැඳවා තිබෙන්නේ ඵල When you sit in your cell of 8 people, it is not 8 people. There are 8,000 people there. ඔබ 8 දෙනෙක්ගෙන් යුත් සෛලයක වාඩි වුණාම එතන ඉන්නේ 8 දෙනෙක් නෙමෙයි 8000ක් සෙනග සිටිනවා. God's dream is great fruitfulness. දෙවියන් වහන්සේගේ ඒ සිහිනය ඇවිල්ලා ඒ පුදුමඵලදායීතාවය. අපි සාර්ථක වීම. That we are problem solvers. අපි ඒ ප්‍රශ්න විසඳන්නව මිනිසයන් වීම. We give answers. අපි ඒ විසඳුම ගෙන එන්නව මිනිසයන් වීම. That we do not have excuses. Anne, I couldn't because of the boss. Anne, I couldn't couldn't because of the rain. Anne, I couldn't because it was too hot. Anne, I couldn't because I was married. Anne, I couldn't because I wasn't married. He doesn't want excuses. නිදහසට කාරණාවන් දෙන්නව මනුෂ්‍යන් වීම නෙමෙයි දෙවියන් වහන්සේ කැමැත්ත. ඒක නිසා මේක විවාහය නිසා විවාහ නොවුණු නිසා වැඩ නිසා රැකියාවට යන්න තියෙන නිසා මේ වගේ නිදහසට කාරණාව දෙන්න නරකයි අපි. God's dream for us is success. දෙවියන් වහන්සේගේ සිහින අප ගැන සාර්ථකත්වයයි. Supernatural intervention in our lives. සුභා උත්තරීතර වහන්සේ මැදිහත් කාර්කම් කරන අපගේ ජීවිතේ. That is God's dream for us. ඒක තමයි දෙවියන් වහන්සේගේ සිහින අප උදෙසා. Where does that start? කොහෙද ඒක පටන් ගන්නේ? That's what I want to look at today. ඒක තමයි අද දවසේ අපි බලන්න යන්නේ. Where do we get the problem? So where do we solve the problems from? Where do we get the answers from? Where do we get the fruitfulness from? කොහෙන්ද අපි විසඳුම පිළිතුරු ඵලදායීතාවය අරගන්නේ? ඒක තමයි ඔබට උගන්වන්නේ. Because if we just go for the answers, if we just go for the blessings, we miss it. අපි නිකම්ම විසඳුම එහෙමත් නැත්නම් ආශිර්වාද හොයාගෙන ගියොත් අපට අතපසු වෙන්න පුළුවන්. We have to go to the other end of it. අපි ඒකේ අවසානයට යන්න ඕනේ ප්‍රථමයෙන්. It starts with supernatural wisdom. ආරම්භ කරන්නේ සුභා උත්තරීතර ප්‍රඥාව තුළින්. Don't you just love that picture? ඔබ මේ පින්තූරයට කැමතිද? I saw that picture and I just thought this is it, right? The wisdom of God comes out of the word of God. That's what it is. It's gems and sparkles and lovely things coming out of the Bible. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පැමිණෙන්නේ දේව වචනය තුළින්. Right? Proverbs chapter 4. Proverbs was written by Solomon. Solomon රජතුමා ලිව්වා හිතපදේශයේ පොත. Solomon was known to be in the Old Testament the wisest man that had ever lived on the earth. Solomon රජතුමායි පරණ ගිවිසුමේ ඒ මුළු ලෝකයේම හිටපු මිනිසයන්ගෙන් ප්‍රඥාවන්තම මිනිසයා ලෙස හැඳින්වුවා. And this is what Solomon said about wisdom. මේක තමයි Solomon රජතුමා කිව්වේ ප්‍රඥාව ගැන. Wisdom is the principal thing. That means it is the main thing. ප්‍රඥාව නම් ප්‍රධාන දේය. He was rich. ඔහු He was famous. ඉතාමත්ම බොහෝසත්ව හිටියා. He was incredibly intelligent. හරිම බුද්ධිමත්. He was an excellent king. ඒ විශිෂ්ට රජුෙක් ලෙස හිටියා. He was known in the whole world. ඔහු මුළු ලෝකෙම හඳුනගෙන හිටියා. What did Solomon say? මොකද්ද සාලම රජතුමා කිව්වේ? Wisdom is the principal thing. ප්‍රඥාව නම් ප්‍රධාන දේය. It is the most important basic thing for anything that we are going to do supernaturally this year. සුබ උත්තරීතර ලෙස යමක් අපි කරන්නට යනවා නම් මේක තමයි මූලිකම එහෙමත් නැත්නම් ප්‍රධානම දේ ප්‍රඥාව. Therefore it says in verse 7 get wisdom. එබැවින් ප්‍රඥාව ලබා ගන්න කියලා කියනවා. Get wisdom. ප්‍රඥාව ලබා ගන්න. Today while you are here you will get wisdom. අද දවසේ ඔබ මේ ස්ථානයේ සිටින විට ඔබ ප්‍රඥාව ලබනවා. When you read your word you get wisdom. ඔබ වචනය කියවන විට ඔබ ප්‍රඥාව ලබනවා. For you new people that are here. අද දවසේ ඔබ අලුතෙන් මේ ස්ථානෙට පැමිණ සිටිනවා. You are hearing the wisdom of God Almighty today. ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රඥාවයි සමන්දෙන්නේ. There is a wisdom in the world. ලෝකයේ ප්‍රඥාවක් තිබෙනවා. And there is a wisdom of God. ඒ වගේම දෙවියන් වහන්සේගේ ප්‍රඥාවක් තිබෙනවා. The wisdom of God who created the world. මේ ලෝකයේ මැව්වා වූ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව. Who knows each one of us and loves each one of us. අප හැම කෙනෙක්වම හඳුනනවා අප හැම කෙනෙකුටම ප්‍රේම කරනවා වූ දෙවියන් වහන්සේ. Who has a plan for each one of us. අප හැම කෙනෙක් උදෙසාම ඒ සැලසුමක් තිබෙනවා. A plan for the whole world. සහමුළු ලෝකය ගැනම සැලසුමක් තිබෙනවා උන්වහන්සේට. His wisdom is what I am talking about. උන්වහන්සේගේ ප්‍රඥාව ගැන අද උදෑසන ඔබ සමග කතා කරන්නේ. His wisdom. උන්වහන්සේගේ ප්‍රඥාව ලබා ගන්න. That was Solomon's key. ඒක තමයි සාලමන් රජතුමාගේ යතුරු වුණේ. All thy getting. Get understanding with all of your effort, with everything that you can do, whatever else you do, with all your getting. I love that phrase, right? එසේ උඹ ලබා ගන්න සියල්ල ඇතුළුව. Right? තේරුම් ගැනීම ලබා ගන්න කියලා කියනවා. With all of your effort. ඔබගේ සියලුම ඒ වීරිය කිරීම තුළ. Be totally committed. සම්පූර්ණ ඔබ කැප වෙන්න. Not to being blessed. ආශිර්වාද ලබන්න නෙවෙයි. Not to being a success. සාර්ථක වෙන්නට නෙවෙයි. Be totally committed to getting wisdom. සම්පූර්ණ ඔබ කැප වෙන්නේ ප්‍රඥාව ලබා ගන්නට. That is the key for the supernatural to begin working in your life. ඔබගේ ජීවිතයේ සුභ උත්තරීතර තලය ක්‍රියා කරන්නට ආරම්භ කරන්නට නම් ඔබ මේ යතුරු අල්ල ගන්න ඕනේ. Can we have verse 8? Chapter 4 verse 8 of Proverbs. හිතපදේශයේ 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. Exalt wisdom and she, that's wisdom, will promote you. She will bring you to honor when you embrace her. ප්‍රඥාව උසස් කරන්න ඇයි ශ්‍රේෂ්ඨ කරපන්න ඈද නුඹ උසස් කරන්නේය නුඹ ඈ වැළඳගත්තහම ඈ නුඹ ගෞරවයට පමුණුවන්නේය Wisdom will promote you. ප්‍රඥාව ඔබට උසස් වීම ගෙන යනවා. The wisdom of God will promote you. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඔබව උසස් කරනවා. No boss, no strategy of man can stand against the wisdom of God. මනුෂ්‍යයාගේ මන්ත්‍රණය නෙමෙයි එහෙමත් නැත්නම් ඔබගේ බොස් නෙමෙයි දෙවියන් වහන්සේගේ සැලැස්මට විරුද්ධව කිසි වෙනෙකුට ක්‍රියා කරන්න බෑ. The wisdom of God will cause you to be promoted. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඔබව උසස් කරනවා. Isn't that beautiful? Another verse about wisdom. We read it in the finance convention, Ecclesiastes 7 verse 12. Now listen to this. Money is a defense. And wisdom is a defense. Right? But the advantage of knowledge is this, that wisdom preserves the life of its possessor. නමුත් දැනගැන්මෙහි වාසියක් තිබේ ප්‍රඥාව වනාහි එය ඇත්තාගේ ජීවිතය ආරක්ෂා කරන්නේය. We need money. අපට මුදල් අවශ්‍යයි. But if we just have money without wisdom, our life is not preserved. නමුත් ඒ ප්‍රඥාව නැතුව අපට මුදල් පමණක් තිබෙනවා නම් අපේ ඒ ජීවිතය ආරක්ෂා වෙන්නේ නැහැ පවතින්නේ නැහැ. Wisdom will cause us to prosper. ඒ ප්‍රඥාව අපිව සාර්ථක කරනවා. So that we will have money. එවිට අපට මුදල් තිබෙන්න යනවා. But our life will be preserved. නමුත් අපගේ ජීවිතය පවතින්නට යන හැමත් නැත්නම් ආරක්ෂා වෙන්න. Proverbs 8 verse 18. හිතෝපදේශ 8 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ. King James is beautiful. King James පරිවර්තනයේ තාමත්ම අලංකාරයි. Right. Riches, this is wisdom talking. The whole of Proverbs 8 when you go home, read the whole of Proverbs 8 because it's about wisdom. But I just picked this one verse, right? පරිච්ඡේදයේ ඇවිල්ලා තනිකර ඒ ප්‍රඥාව ගැන කතා කරන්නේ ඔබ කියවන්ට නිවසේදී මේ පදය මම විශේෂයෙන් ගන්නවා. This is wisdom talking. මේ ප්‍රඥාව තමයි මේ කතා කරන්නේ. Riches and honor are with me. Durable riches and righteousness. වස්තුව හා ගෞරවය මා සමගය ඔව් පවතින වස්තුව හා ධර්මිෂ්ඨකමද මා තුල තිබේ. Very often people have money or no righteousness. බොහෝ අවස්ථාවන්වලදී මිනිසයන්ට ඒ මුදල් තිබෙනවා නමුත් ධර්මිෂ්ඨකම නැහැ. Or they have righteousness but no money. එහෙමත් නැත්නම් ධර්මිෂ්ඨකම තිබෙනවා මුදල් නැහැ. Right? And the world is full of those two groups of people, right? ලෝකයේ එවැනි කණ්ඩායම් දෙකක මිනිසයන්ගෙන් සමන්විතයි. What does this verse say? මොකද්ද මේ පදය කියන්නේ? Riches and honor are with me. Durable riches and righteousness. The two walk hand in hand together when we are taking hold of wisdom. පවතින සම්පත් ධර්මිෂ්ඨකමද තිබෙනවා කියලා කියනවා. ඒ දෙක එකට ගමන් කරන්න යනවා දෙවියන් වහන්සේගේ ප්‍රඥාව තිබෙන විට. We don't seek money. අපි මුදල් හොයන අය නෙමෙයි. We don't seek honor. අපි ගෞරවය හොයන අය නෙමෙයි. We seek wisdom. අපි ඒ ප්‍රඥාව හොයන මිනිස්සුන්. We go after wisdom. අපි ප්‍රඥාව පසුපස හඹා යන්න ඕනේ. And righteousness comes to us. ධර්මිෂ්ඨකම අප වෙත පැමිණෙනවා ඒ විට. ගෞරවය අප වෙත පැමිණෙනවා ඒ විට. වස්තුව පැමිණෙනවා අප වෙත ඒ විට. That is what the word says. ඒකයි දේව වචනේ කියන්නේ. That is true success. ඒකයි සැබෑ සාර්ථකත්වය. Can you see why we want wisdom? ඔබට පේනවද ඇයි අපට ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ කියලා? Really good, right? ඉතාමත්ම යහපත්. Now, there are three kinds of wisdom in the Bible I want to try to look at today. අපි අද දවසේ බලන්න යනවා බයිබලයේ ඒ ආකාර තුනක ප්‍රඥාව ගැන කතා කරනවා. Okay. In the Old Testament, there was people like Solomon, famous for their wisdom. පරණගිය සුමේ සලමොන් වගේ රජුරුවන් ඉතා ප්‍රසිද්ධව සිටියා ප්‍රඥාව සම්බන්ධව. We are not in the Old Testament. අපි පරණගිය සුමේ ආයෙ නෙවෙයි. We have the new life of God. අපේ දෙවියන් වහන්සේගේ නව ජීවනය තිබෙනවා. Solomon was specially picked out and given wisdom. සලමොන් රජතුමාව විශේෂයෙන් ඒ තෝරගෙන ඒ ප්‍රඥාව ඔහුට දී තිබෙනවා. Every single one of us is specially picked out. දැන් අපි හැම කෙනෙක්වම විශේෂිත ලෙස තෝරගෙන තිබෙනවා. Every single one of us. අපි හැම කෙනෙක්වම. God doesn't have any favorites. දෙවියන් වහන්සේ ඒ වඩා කැමති අය නැහැ. What Jesus did on the cross for one, he did for all. ක්‍රිස්තුස් වහන්සේ ඒ කුරුසියේදී එක්කෙනෙකු දිසා කරපු දේ මුළු ලෝකෙ අපි හැම කෙනෙක්ව දිසාම කරා. That's amazing, right? ඒක පුදුමයි. So I'm talking to every single one of us. ඉතින් මම මේ ස්ථානේ කතා කරන්නේ ඔබ හැම කෙනෙකුටමයි. If you turn to Colossians chapter 2. ඔබ කොලොස්සි දෙවෙනි පරිච්ඡේදය දෙස බැලුවොතින් and you turn to verse 3. තුන්වෙනි පදය and the last verse of verse last word of verse 2 you will get a very good understanding. කොලොස්සි දෙවෙනි పరిచ్ఛేదයේ දෙවනි පදයේ අවසාන කොටස ඔබ බැලුවොත් ඔබට හොඳ පැහැදිලිතාවයක් පැමිණේ. Christ in whom are hidden all the treasures of wisdom and knowledge. දෙවියන් වහන්සේගේ රහස වන ක්‍රිස්තුස් වහන්සේ දැනගන්නා පිණිසය. Christ in whom are hidden all the treasures of wisdom and knowledge. ඒ තනන් වහන්සේ තුල ප්‍රඥාවෙන් දැනගැන්මෙන් සියලු වස්තු නිදහන කර ඇත්තේමය. Now then all of the wisdom of God දෙවියන් වහන්සේගේ සියලුම ප්‍රඥාව තිබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුලයි. Christ is the anointed one. ක්‍රිස්තුස් වහන්සේ තමයි ආලේපලත් තනන් වහන්සේ. The anointed one lives in me. ඒ ආලේපලත් තනන් වහන්සේ ජීවත් වන්නේ මා තුලයි. So where is the wisdom of God now? Ekenisa dan deviyan wahansege pragnyawa tibenne koheda? Where is the wisdom of God now? Deviyan wahansege pragnyawa tibenne koheda? The wisdom of God is in Christ and Christ is in me. Deviyan wahansege pragnyawa tibenne Christus wahanse tulai e Christus wahanse dan jeevathwanne ma tulai. Right? Therefore, I now possess all wisdom. ඒක නිසා මා තුල දෙවියන් වහන්සේගේ සියලුම ඒ ප්‍රඥාව අන්තර්ගතයි. Listen to that very carefully. ඔබ මේ ගැන හොඳින් සවන් දෙන්න. Because very often in our lives, මන්ද සමහර අවස්ථාවන්වලදී අපගේ ජීවිතවල we have been told or we have been made to think that we are not wise. අපිට කියා තිබෙනවා නැත්නම් අපි කල්පනා කරනවා අපි ප්‍රඥාවන්ත නැහැ කියලා. That is rubbish. ඒක වැරදි. Every single one of us has the wisdom of God in us. අපි හැම කෙනෙක් තුළම දෙවියන් වහන්සේගේ ප්‍රඥාව තිබෙනවා. Isn't that beautiful? ඒක අලංකාරයි නේද? You are wise. ඔබ ප්‍රඥාවන්තයි. You have the wisdom of God. ඔබ තුළ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව තිබෙනවා. Turn to the person next to you and tell them, look at them in the eyes and say, you are wise. ඔබ අසල සිටින කෙනාගේ ඇස් දෙක දිහා බලලා කියන ඔබ ප්‍රඥාවන්තයි. Amen. Isn't that beautiful? Now, the Greek word here for wisdom in this verse, okay, is Sophia. Sophia. Sophia. Greek vachane avila Sophia. Sophia. Sophie comes from it, an English word, right? English girl's name. Beautiful. Sophia is this wisdom. Sophia tamai me praknyava. Do you like my picture? ඔබ කැමතිද මගේ පින්තූරයට? Right? Sophia means this. Sophia කියන්නේ මෙන්න මේකයි. It means insight into realities. ඒ කියන්නේ යථාර්ථයන් තේරුම් ගැනීමේ හැකියාව. Write it down. So leaders, you must write it down. Insight into realities. යථාර්ථයන් ඒතු ගැනීමට හැකියාව. Insight into all learning. ඒ සියලුම දැනගන්මට හේතු ගැනීම. Insight into hidden things. ඒ රහසේ සැඟවුණා වූ දේ තේරුම් ගැනීම. Insight into difficult things. ඒ අපහසු දේවල් තේරුම් ගැනීම. It is insight into things. යම් දේවල් තේරුම් ගැනීමට ඇති හැකියාව. Right? This is what Sophia is. මේක තමයි සොෆියා කියලා කියන්නේ. I want to give you an example so that you can understand. මම කැමතියි ඔබට උදාහරණයක් දෙන්න මේක තේරුම් ගන්න පිණිස. If you turn to Daniel chapter 5. ඔබ දානියෙල් පොතේ පස්වෙනි පරිච්ඡේදයට පොත. Daniel was a very wise man, right? We learned about him at the beginning of the year. දානියෙලු තිතාමත්ම ප්‍රඥාවන්ත මිනිසෙක්. He was known to be wise. ඔහු දැනගෙන සිටියට ප්‍රඥාවන්ත මිනිසෙක්. And this is what it says about Daniel in Daniel chapter 5 so that you can understand Sophia. දානියෙල් පස්වෙනි පරිච්ඡේදයේ මෙසේ සඳහන් කරනවා ඔබට සොෆියා කියනවා ඌ ඒ ප්‍රඥාව ඒත්තු ගන්න පිණිස. This man Daniel whom the king called Belteshazzar was found to have a keen mind and knowledge and understanding and also the ability to interpret dreams, explain riddles and solve difficult problems. එපාසිනි පරිචිත 12 වෙනි පදයේ මක්නිසාද උතුම් ආත්මයක්ද දැනගැන්මද ස්වප්න තේරුම් කර දීමෙන් තේරවිල විසඳීමෙන් ගැටපද පහදා දීමෙන් ඥානයද රජු විසින් බ්ලේටෂර් යයි නම් තබූ ඒ දානියෙල් තුල සම්භවීය. දැන් දානියෙල් කැඳෙව්වා වූ ඔහු අර්ථය That's it. To solve difficult problems. Other people couldn't solve it. The otherwise men of the land couldn't solve the difficult problems. But Daniel was known. Difficult problem, take it to Daniel. He will give the solution. He had Sophia. He knew what to do. One of the phrases I put on that Sophia thing was to see beyond the wall. It's not, you reach a wall and you can't go beyond the wall. There's a problem. We can't do anymore. Sophia sees beyond the wall. Sophia When there is a problem and it's a difficult one, even if other people can't solve it, you can. Because you have Sophia. The wisdom of God, the insight into realities. You can solve difficult problems in your workplace. In your family. When you're trying to help people in difficult situations. When you're trying to manage your time and plan something, there's a difficult problem. You can't get past it. Sophia is in you. When you are studying and you do not understand head nor tail of what you are reading, royalty you'll understand that, right? Those of you who are doing courses, you will understand sometimes a lecturer is going on and you have no idea what he's talking about. Ooh. No understanding. Then you ask for Sophia. You ask for Sophia to come out from within you. Because Sophia sees beyond the wall. Slow down for Roshani. Sorry. Right. Sophia sees beyond the wall. Sophia e paurate eha dakinawa. In John chapter 11. Yohane 11 ni parichede. Jesus was near Jerusalem. Jesus Jerusalem asale sitia. Lazarus was sick. Lazarus e asani pen sitia. They called Jesus to come. He said, "Yeah, I'll come. I'll pray for him." Jesus didn't go. Jesus wahanse giye nae unata. When he straight away. Lazarus died. Lazarus nathi una, meruna. He went to Lazarus's house. Oh, Lazarus ginivasatin pasuwa giya. He went to the tomb where Lazarus had been buried for 4 days. Lazarus wa sohangata karavu e davas 4kata pratama sohangata karavu sohonata giya Jesus wahanse. Very smelly, decomposed. Kunu vela. Right? Jesus saw beyond the wall of the tomb. Namuth Jesus wahanse e sohane vasmata eha dakka. Sophia. He saw beyond the wall of the tomb. Unwahanse e sohane vasmata eha deyak dakka. And he didn't pray. Unwahanse yaaknya kare naha. He didn't cry. Unwahanse anduwe naha. He didn't scream and shout. Unwahanse kae gahuwe naha. He just called Lazarus. Jesus saw beyond the wall. Jesus had Sophia. To walk in the supernatural, to walk in miracles this week for the evening of miracles, we will have to be using Sophia. When we are working miracles for other people, when we are working miracles for ourselves, උදෙසායි හාස්කම් ඇති කරන විට අපගේ ජීවිතවල හාස්කම් ලබා ගන්නට නම් we have to see beyond the wall අපි ඒ පවුරට එහා දකින්නට අවශ්‍යයි and call to the other side of the wall සහ ඒ පවුරෙන් එහා පැත්තේ තිබෙන දේට අපි කතා කරන්නට අවශ්‍යයි and call that miracle out ඒ හාස්කමට අපි කතා කරන්නට අවශ්‍යයි මේ පැත්තට එන්නට this is sophia මේ තමයි sophia this is what we have in us මේ දේ තමයි අප තුල තිබෙන්නේ it works in our academics it works in our planning it works in our families it works in the spiritual අධ්‍යාත්මිකව පෞල් ජීවිතයේ අපි කරන්නා වූ සියල්ල දේ තුල සියලු දේ තුල මේක පාවිච්චි කරන්න අපට හැකියාව තිබෙනවා sophia picture madhi right sophia is what an idea sophia කියලා කියන්නේ එක අදහසක් වෙන්න පුළුවන් it is an insight ඒක ඇවිල්ලා තේරුම් ගැනීමක් it's called a theoretical wisdom something comes to your mind and you know that's what you must do ඒ කියන්නේ දත්තානුකූල ඒ ප්‍රඥාවක් ඔබට යම් අදහසක් නැත්නම් සිතුවිල්ලක් පැමිණෙනවා ඒ අනුව ඔබ ක්‍රියා කරනවා you're praying ඔබ යාඥා කරනවා okay this is spiritual thing මේක ආත්මික දෙයක් whether it is your chemistry whether it is your family whether it is your finances whether it is a healing ඔබගේ පවුල ඔබගේ ආර්ථිකය ඔබගේ සුවය සම්බන්ධ වෙන්නට පුළුවන් This wisdom is in Christ and Christ is in me. මේ ප්‍රඥාව ක්‍රිස්තුස් වහන්සේ තුලයි ක්‍රිස්තුස් වහන්සේ මා තුලයි. So how do I access this Sophia? ඉතින් කොහොමද මේ Sophia තුලට මම ඇතුල් වෙන්නේ? I speak in tongues. මම අන්‍ය භාෂාවෙන් කතා කරනවා. I tell God, this is what I'm praying for. දෙවියන් වහන්සේට මම කිව යුතුයි මේක ගැනයි මම යාඥා කරන්නේ. I speak in tongues. ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරනවා. And as I speak in tongues. අන්‍ය භාෂාවෙන් කතා කරනකොට 1 Corinthians 14 verse 2, I speak the mysteries of God. 1 Corinthians 14:2 කියන වගේ දෙවියන් වහන්සේ ඒක ස්වර්ගික රහස් කතා කරන්න පටන් ගන්නවා. I speak the things of God. දෙවියන් වහන්සේගේ කාරණාවල් කතා කරන්න පටන් ගන්නවා. And I begin to get I'll get an idea. Ba-ding! That's it. හදිසියෙම මට අදහසක් පැමිණෙනවා. Whenever you are asking God for wisdom, always go with a pen or a pencil or a phone that you can write the answers on. ඔබ දෙවියන් වහන්සේගෙන් ප්‍රඥාව ඉල්ලන්නට යන විට අනිවාර්යයෙන්ම පෑනක් පොතක් ෆෝන් එක ඔබට නෝට් කරගන්න ඔබට සටහන් කරගන්න පුළුවන් දෙයක් රැගෙන යන්න. Because Sophia is in you. මන්ද Sophia තිබෙන ඔබ තුලයි. And as you speak in tongues, you will bring it out. ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරන විට ඒ ඇතුලේ තිබෙන Sophia ඔබ එළියට ගෙන යනවා. As we speak in tongues this week for Evening of Miracles, we will be bringing out those miracles, those keys for the different miracles that we are going to see ඔබ හාස්කම් සන්ධ්‍යාව ගැන අන්‍ය භාෂාවෙන් යාඥා කරන විට ඔබ ඒ හාස්කම් එහෙම නැත්නම් යතුරු ඒ හාස්කම් සිදුවීමට ඔබ තුලින් එළියට ගේනවා when we want to improve in something I was saying to the worship team yesterday Sophia is in us as we pray God will give us skill Sophia අපි ඇතුලේ තිබෙනවා අපි අන්‍ය භාෂාවෙන් යාඥා කරනකොට දෙවියන් වහන්සේ අපට යම් දක්ෂකම් දෙන්න යනවා wherever you need Sophia ඔබට Sophia අවශ්‍ය ඕනෑ ස්ථානයකට ඔබගේ දොර වසාගෙන speak in tongues අන්‍ය භාෂාවෙන් කතා කරන්න and God will bring it out of you දෙවියන් වහන්සේ ඔබ තුලින් මේ දේ එළියට ගේන්නට යනවා you don't need to get prayer from pastor ඔබ ඒ සභා පාලකවරුන්ගෙන් ආඥා ලබන්නට අවශ්‍ය නැහැ pastor can stand with you සභා පාලකවරට ඔබ සමග සිට ගන්නට පුළුවන් you can learn from pastor wise people learn from their pastors wise people hang out don't hang out but you connect with your pastor you make time you value the time that you have with your pastor with your leader ඉගෙන ගන්නට පුළුවන් wisdom will come ඒ සභා පාලකවරුන් සමග කාලය ගත කරන ඒ ඔවුන්ගෙන් උරා ගන්නා වූ මිනිසයන් ප්‍රඥාවන්තයි wisdom is in us ප්‍රඥාව තිබෙන්නේ අප තුලයි we bring it out අපි ඒ දේ එළියට ගන්නවා අන්‍ය භාෂාවෙන් කතා කරන්න ඕනේ right think what do I need wisdom for හිතන්න මොනවටද මට දැන් ප්‍රඥාව අවශ්‍ය let's do this thing මේක දැන් කරමු right John 16 verses 13 and 14. යොහන් 16 වෙනි පරිච්ඡේදයේ 13 14 පද. He's talking about the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේ ගැන කතා කරනවා. And this is what it says. The Spirit of truth comes. He will guide you into all truth. This is Jesus speaking. සැබෑකම ආත්මයන් වහන්සේ ආකල උන්වහන්සේ මුළු සත්‍ය කරා නුඹලාට මඟ පෙන්වනසේක. The Holy Spirit as we speak in tongues he will guide us into the truth that we need for that situation. අපි අන්‍ය භාෂාවෙන් කතා කරන අතර ශුද්ධාත්මයන් වහන්සේ අපිට එම කාරණාවට නැත්නම් එම ඒ අවස්ථාවට අවශ්‍ය සත්‍යතාවය අපිට පෙන්වා දෙනවා. Verse 14. 14 වෙනි පදය. He will bring glory to me by taking from what is mine and the Holy Spirit will make it known to us. උන්වහන්සේ මා ගෞරවයට පමුණුනසේක මක්නිසාද උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නුඹලාට ප්‍රකාශ කරනසේක. Sophia is in us. Sophia tibenne api tulai. Beautiful, right? Itamat malankarai. The second type of wisdom. Ilanga aakarya tamai prajnyawa is sunesis. Ekata kiyana sunesis kela Greek bhashave. S U N E S I S. S U N E S I S. Right? Sunesis is when bright ideas link up. Sunesis kianne e adahas den aalokamat vena avasthawak. Link up. Sambandha vena avasthawak. Sophia is one idea that will give us victory in one thing. Sophia kiyala kiyanne eka adahasak enawa eka eka deyak apata jayaganna udaw karanawa. That will give us success in one thing. Apata eka karanawak saarthaka karaganna haki wenawa. Sunesis is when lots of ideas link up together, lots of Sophia moments join together. Sunesis kiyanne Sophia avasthawan ehemath naththam adahas kipayak ekata ekathu wima. Lots of remas join together. Boho rema pada ekata ekathu wimak. And as they do that, we begin to have an understanding that comes to our minds. Can you see the picture here? It's not just one light bulb, right? But it's lots of different light bulbs that have given us a much bigger picture, a much better understanding. It's a critical wisdom. It involves our minds. Not that it අත්‍යවශ්‍ය ඒ ප්‍රඥාවක් අපගේ මනසෙන් පමණක් නෙවෙයි. It doesn't criticize. ඒක විවේචනය කරන්නේ නැහැ. It's critical wisdom. It involves the understanding in our minds. අපගේ මනසේ තේරුම් ගැනීම මේකට අත්‍යවශ්‍යයි. So that we can understand concepts and relationships of things. එවිට අපට ඒ තේරුම් ගන්නට හැකියාව තිබෙනවා ඒ සම්බන්ධතාවයන් සහ concepts, ideas. Adahas, right? Okay. So whether you are studying mathematics and algebra, right? Or whether you are trying to work out how to look after your children, or whether you are running a multi-million this business, or whether you are just starting off in business, knowing you are going to succeed, there is an understanding that is in your mind, that you understand a process. You understand how God wants you to do something. It's a supernatural thing. It's a collection of all of these Sophias added together to make sense. Colossians 2, Colossians 2 verse 2, right? Madhu's doing really well. Just so that everyone knows. Right, Colossians 2 verse 2. My purpose is that they may be encouraged in heart and united in love, so that they may have the full riches of complete understanding. ඒ තනන් වහන්සේ තුල ප්‍රඥාවෙන් දැනගැන්මෙන් සියලු වස්තු නිදාන කර ඇත්තේමය. The full riches of complete understanding, is it there? Sampurna sahatike nemati siyulu sampata bukti vindinnata. Is there, right? Yes. Complete understanding. Understanding there is sunesis. E sthane therum ganima kiyala kiyanne sunesis. It's not just a one off thing. Eka e eka deyak vitarak nemei. It's complete understanding of something. Sampurna danaganmata sampurna therum ganima. When you completely understand something, you have the full riches of it, you know the full value of it, you know how to use it, you know how to maximize it. Oba sampurna lesa yamak therum gaththama oba dannawa kohomada meka pavichchi karanne meke uparimaya pavichchi karanne kohomada e wage obata adahasak thibena pahedilithawayak thibena. God doesn't just want us to have Sophia moments. Deviyan wahansege kematta ewilla e Sophia avasthawan pamanak api thibenta nemei. He wants us to begin to piece piece everything together. උන්වහන්සේගේ කැමැත්ත මේ සොෆිය ඔක්කොම එකට එකතු කිරීමයි. Using our minds. අපගේ මනස පාවිච්චි කිරීමයි. So we can understand how God works. එවිට අපට තේරුම් ගන්න පුළුවන් දෙවියන් වහන්සේ ක්‍රියා කරන ආකාරය. We can understand what God is saying. අපට පුළුවන් දෙවියන් වහන්සේ කියන දේ තේරුම් ගන්නට. We understand his ways. අපට පුළුවන් උන්වහන්සේගේ ක්‍රමය වටහා ගන්නට. We understand his words. අපට පුළුවන් උන්වහන්සේගේ වචනය තේරුම් ගන්නට. We understand how to work in our office. කොහොමද අපගේ කාර්යාලයේ වැඩ කටයුතු කරන්න කියලා අපට තේරුම් ගැනීමක් තිබෙනවා. There is an understanding. තේරුම් ගැනීමක් තිබෙනවා. 2 Timothy 2 verse 7. 2 තිමිති දෙවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය talks about sunesis. Sunesis ගැන කතා කරනවා. Reflect on what I am saying, for the Lord will give you insight into all this. මා කියන දේ කල්පනා කරපන්න. මක්නිසාද ස්වාමින් වහන්සේ සියල්ල ගැන නුඹට දැනගන්න දෙනවා. Insight is sunesis. ඒ තේරුම් ගැනීම ඇවිල්ලා sunesis. As we reflect on what the Lord is saying. දෙවියන් වහන්සේ කියන දේ ගැන අපි කල්පනා කරන්නේ. As we take our rhemas. අපේ රේමා පද අරගෙන. As we read our notes. අපේ notes අපි කියවන විට. As we meditate. අපි මෙනෙහි කරන විට. As we mutter. අපි ඒ මුමුණන විට. As we give testimony. අපි සාක්ෂි දරන විට. As we talk. අපි කතා කරන විට. As we declare. අපි ප්‍රකාශ As we confess, all of that is reflection, right? God will give us sunesis. Beautiful. You know, in the parable of the sower, in Mark 4, when the person didn't understand the word, what happened to the word? What happened to the seed? මොකද වුනේ ඒ බීජයට? The birds came and took it away. ඒ කුරුල්ල නැවිලා අරගෙන ගියා. Taken away. ඒක අරගෙන ගියා. When we don't understand what God has said. දෙවියන් වහන්සේ අපිට කියපු දේ අපි තේරුම් අරගෙන නැත්නම්. Even though it's truth. ඒක සත්‍ය වුණත්. The devil will take it away. යක්ෂයාට හැකියාව තිබෙනවා ඒක අරගන්නට. When we have sunesis. නමුත් අපිට sunesis තිබෙන විට. And we have understanding. අපිට තේරුම් ගැනීම තිබෙන විට. God cannot take it away. සාතන්ට බහැර ගන්න. The devil cannot take it away, right? Yeah. The devil cannot take it away. Don't ever go out of church or out of cell or away from your reading your Bible. I didn't understand that. කිසි දවසක ඔබ ඒ තේරුම් තේරුණේ නැති නිසා ඔබගේ සෙල් එකට යන්නේ නැතුව ඉන්න එපා වචනේ කියවන්නේ නැතුව ඉන්න එපා Too difficult for me. Don't know what pastor was talking about today. If you talk like that, the devil will take away the seed that was sown in your heart. ඒ වගේ ඔබ සිතුවටින් ඔබ ඒ බීජය ඔබගේ නිවතට අරගෙන යනවා. The wisdom of God is in us. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අප තුළයි. If you don't understand it, ඔබට තේරෙන්නේ නැත්නම් Take it home. ඒක ගෙදර අරන් ගිහිල්ලා Ask for understanding. ඒ ප්‍රඥාව ඉල්ලලා දෙවියන් වහන්සේ And with all you're getting, get understanding. Because that understanding will bring sunesis. Once you have sunesis, the devil cannot take it away. Get sunesis. Amen? Amen. We're doing really well, right? Yes. Hallelujah. Right. The third type of wisdom. ඊළඟ ප්‍රඥාව වර්ගය. We're progressive. Right? We started with Sophia, one idea. අපි සොෆියා වලින් පටන් ගත්ත එක අදහසක්. We went to sunesis. ඊට පස්සේ දැන් තවත් පියවරක් ඉදිරියට sunesis වලට ගියා. We have an understanding. දැන් අපිට තේරුම් ගැනීමක් තිබෙනවා. Our goal is number 3. අපගේ ඉලක්කය ඇවිල්ලා මේ තුන්වෙනි ආකාරයයි ප්‍රඥාව සම්බන්ධ. We cannot jump in at number 3. අපට ඒ එකවරම තුන්වෙනි පියවරට පණින්න බෑ. Everything starts with Sophia. හැම දෙයක්ම ආරම්භ කරන්නේ සොෆියා කියන ස්ථානයෙන්. Then we walk into sunesis as we speak in tongues and as we meditate on the word. අපි අන්‍ය භාෂාවෙන් කතා කරලා දේව වචනේ මෙනෙහි කරලා අපි sunesis වලට ඇතුල් වෙනවා. As we continue to meditate. ඊට පස්සේ අපි දිගින් දිගටම මෙනෙහි කරනවා. And continue to do the sunesis. දිගින් දිගටම මේ sunesis අපි කරන්ට ක්‍රියා කරන්ට පටන් ගන්නවා. We walk into. අපි ඊට පස්සේ ගමන් කරන්නේ කොහෙටද? Phronesis. Phronesis means a mindset. Phronesis කියලා කියන්නේ මානසිකත්වයක්. A mindset. ඒක මානසිකත්වයක්. Where your mind is set in a certain way. ඔබගේ මනස එක ආකාරයකට ස්ථිර වෙලා. Can you see that picture there? ඔබට පේනවද මේ පින්තූරේ? Right, that brain has to work in that way because they're all linked together, right? All of those cogs. That brain can't go off doing its own thing. It has to. One, the green one has to turn the yellow one, which will turn the blue one, which will turn the red, right? It has to work like that. He has a mindset. Right? Phronesis is a mindset. Phronesis kiyala kiyanne eka manasikatwayak. Which, what does that mean? Mokadda eken hethu ganenne? Whatever happens, mona de sidunath, my response, mage praticharya, is the same. Ekakari, ekama akare. Whether I am facing a challenge, mama e abiyogayakata muhuna denawa wenna puluwan. Whether I am having a totally easy, beautiful, wonderful day, mama harima alankara pahasu dawasak gatha karanawa wenna puluwan. My response is the same. Mage praticharya. Because I know the word of God for my life. If I'm not feeling well, my response is set. I am healed. The life of God is in me. No weapon fashioned against me can prosper. The spirit that raised Christ from the dead is in me. I am well. It doesn't matter how my body feels. Because my mind is set that I have the supernatural health of God. Whatever comes my way, I have supernatural health. It doesn't matter if my boss is mean to me. If he doesn't understand me. If people plan things against me. I don't get discouraged. I don't give up. Because promotion comes from God. Because no weapon fashioned against me can prosper. It might exist, but it will not prosper. I have a mindset. I am a success. I have a mindset about the outreach I'm doing in my cell this week. It is a success. It is a success. The evenings of miracles are a success. I have that mindset. It's not, I don't know if I can. I don't know if they want to. That's not a mindset, right? A mindset is when I am totally sure. Because the word of God is in me. Luke chapter 1 verse 17. Phronesis is used. Phronesis it's talking about John the Baptist. And this is what it says. Luke 1:17. And he will go on before the Lord in the spirit and power of Elijah to turn the hearts of the fathers to their children and, this is it, the disobedient to the wisdom of the righteous. Oh, pievarunge siddaruwan desanat akikaruwange dharmisht akikaruwan dharmishtayange gnanaihi hasirimatat meka thamai kotasa, right? To turn the disobedient to the wisdom of the righteous. Akikaru vuvan dharmishtayange gnanaihi hasirimet. The disobedient there are the people who are unpersuadable. Me sthane katha karana akikaru manushyan onwa cannot be convinced. Onwa kisi se tonte etu ganwannata baha. They cannot do what they are told. Onta kiyapu de on kavadavat karanne naha. But what does this verse say? Namuth me pade mokadda kiyanne? Those unpersuadable people e akikaru vu manushyan are going to be turned to the mindset of the righteous, where they are totally sure, totally convinced, තේරුම් ගන්න ස්ථානය totally established on the word of God. දෙවියන් වහන්සේගේ වචනයේ ස්ථාපිත වන සෙනඟක් බවට. The wisdom of the righteous. ඒ ධර්මිෂ්ඨයාගේ ප්‍රඥාව. We are the righteous. අපි තමයි ඒ ධර්මිෂ්ඨ සෙනඟ. We have the phronesis of God. අපිට තිබෙනවා දෙවියන් වහන්සේගේ phronesis. That mindset. ඒ මානසිකත්වය අපිට තිබෙනවා. That mindset, nothing else is going to change me. ඒ මානසිකත්වයේ කියනවා වෙන කිසි දෙයක් මාව වෙනස් කරන්න බැහැ. Psalm 1 verses 1 to 3. Blessed is the man who does not, now listen to this, some of you guys. Blessed is the man who does not walk in the counsel of the wicked, or stand in the way of sinners, or sit in the seat of mockers, people who mock God, people who mock the word of God. You don't believe that, do you? Blessed are you if you don't do any of that. But Your delight, your love, your joy, your passion, your dream is in the law of the Lord. And on his law, he meditates day and night. Hallelujah. Dushtiyange mantrane anuwa noyannawo paukarenge margehi nositinnawo ninda karannange aasanehi nohidinnawo me kiyanne deviyan wahansite ninda karannawo manushyan samaga ekanga nowannawo deweni pade swamin wahansege namuth swamin wahansege viyavasthavehi preeti wannawo unwahansege viyavasthawa raedawal menehi karannawo manushya aashirwada laddeya. We fill our mind with the word of God. Apage manasa deviyan wahansege wacchane api purawa gathiyutu. You guys in royalty do not just send asari, some kind of rhema. Oba royalty ke lamai nikang rhema ekak brother asrita yawanne pa. Right. Your rhema is your most precious thing for the day. It's more important than your math class, your history class, your science class, your accounts class. ඔබගේ රේමාව ඇවිල්ලා ඔබගේ දවසට ඔබගේ වටිනාම සම්පතයි ඒක ඔබගේ අනිත් කිසිම දෙයකට සමාන කරන්න බෑ. Your delight must be on the law of the Lord. That's why Asri does what he does. ඔබගේ ප්‍රීතිය දෙවියන් වහන්සේ තුල වෙන්න ඕනේ ඒකයි ආශ්‍රය. Your delight is on the law of the Lord. ඒ ඔබගේ ඒ ආශාව නැත්නම් ප්‍රීතිය දෙවියන් වහන්සේගේ වචනය තුල තිබෙන්න ඕනේ. Going to have phronesis. අපි phronesis තබා ගන්නට නම් our delight, අපගේ ප්‍රීතිය, our love, අපගේ ප්‍රේමය, our passion, අපගේ දැවීම, our desire, අපගේ කැමැත්ත, our dream, අපගේ සිහින, our treasure, අපගේ වස්තුව, our most valuable thing, අපගේ වටිනාම දේ, is the word of God. දෙවියන් වහන්සේගේ වචනය. That will renew our minds. අපිව මනස අලුත් කරනවා ඔහු දේ වචනය. That will train our minds. අපිව අපේ මනස පුහුණු කරනවා. That will heal our hearts. අපගේ හදවත සුව කරනවා. That will shape our hearts. අපගේ හදවත සදන්නවා. Give us vision. අපට දර්ශනය දෙන්නා වූ. That will fill us with the wisdom of God. දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන් අපව පුරවන්නා වූ. Our delight is in the law of the Lord. අපගේ කැමැත්ත දෙවියන් වහන්සේගේ වියවස්ථාව තුළ තිබෙන්න ඕනේ. And on that we think, we consider, we speak, we shout, we worship. අපි ඒක තුළ අපි කෑගසන්න ඕනේ, අපි මෙනෙහි කරන්න ඕනේ, අපි නමස්කාර කරන්න ඕනේ දේව වචනය තුළයි. Never think, oh great, I've got an evening off, I'll put the TV on. ඔබ හිතන්න එපා මේ හවස් කාලයක් තිබෙනවා මට නිදහස් කාලයක් මම TV බලනවා. You will not get Sophia phronesis or phronesis by watching TV. ඔබ සොෆියාවත් phronesis or phronesis-වත් ලබන්ට යන්නේ නැහැ TV එක බැලීම තුළින්. Don't put your headphones on and listen to some music. ඔබගේ headphone එක දාලා මොනවා හරි Sophia phronesis or phronesis හිතන්න එපා. ඒ මොකුත් ඔබ ලබන්ට යන්නේ නැහැ ප්‍රඥාවනික. Don't do that. ඒක කරන්න එපා. We get Sophia as we fellowship with the Spirit and we fellowship with the Word. සුද්ධාත්මනන් වහන්සේ සමග දේව වචනේ සමග සහභාගීකම් දරන විට තමයි අපි සොෆියා ලබන්නේ. A free evening is an evening with the Word of God. නිදහස් සන්ධ්‍යාව ඔබට ලැබෙනවා නම් ඒක ඇවිල්ලා දෙවියන් වහන්සේ සමග ගත කරන්න. Listen to a sermon. ඔබ ඒ දේශනාවකට සවන් දෙන්න. Read the word. දේව වචනය කියවන්න. Go over old rhapsodies. ඔබ ඒ පරණ කියවපු rhapsody එකක් තුලින් නැවත ගමන් කරන්න. Fellowship with the Spirit. සුද්ධාත්මන් වහන්සේ සමග සහභාගී වෙන්න. The people of God. දෙවියන් වහන්සේගේ මිනිස්සු සමග සහභාගී වෙන්න. You get a mindset. ඔබට එවිට මානසිකත්වයක් ලැබෙනවා. The world has a different mindset. ලෝකයට තිබෙන්නේ වෙනස් වූ මානසිකත්වයක්. And it usually involves money, sex and power. සාමාන්‍යයෙන් ඒක ඒ බලය සහ ඒ ලිංගික දේ සහ ඒ මුදල් සම්බන්ධව තමයි තිබෙන්නේ. This is a different mindset. ඒක වෙනස්ම මානසිකත්වයක්. And it will end up destroying you. ඒක ඔබව විනාශ කරලා තමයි පස්ස බලන්න යන්නේ. God never destroys. දෙවියන් වහන්සේ කවදාවත් විනාශ කරන්නේ නැහැ. He blesses. උන්වහන්සේ ආශිර්වාද කරනවා. He builds us. උන්වහන්සේ ගොඩනගනවා. He has the most incredible plans for us. උන්වහන්සේට මහත් පුදුමම ඒ සැලැස්ම ඔබ කෙරෙහි තිබෙනවා. Meditate on that word. ඒ දේව වචනය මෙනෙහි කරන්න. Then, verse 3, he is like a tree planted by streams of water, which yields its fruit in season. And we learnt the beginning of the year, the season is every month, right? And whose leaf does not wither. Whatever he does, he prospers because he has phronesis. Hallelujah. Phronesis starts in me. Phronesis patangane matuli. Jesus was walking phronesis. When he had to feed 5,000 people, he didn't have a planning meeting. He didn't have a prayer meeting. He didn't send 100 people out in 100 directions. Phronesis. Mindset. God provides. God provided. When he was on one side of the lake and there were no boats and all of his disciples were on the other side of the boat, Phronesis. Mindset. He walked on the water. Nothing disturbed Jesus Christ. He had a mindset. Whatever comes his way, he was anointed, he was called, the word of God was true. Everything, Pastor Karen said, everything works for my good. Pastor Karen kiwa siyalla mage yahapatu desa kriya karana kiyala. He had the mindset. We must have the mindset. Everything works for my good. Everything that comes across my path works for my good. Nothing can work against me. Everything works for my good. Good. That is a phronesis mindset that we must have in this year of the supernatural. Everything works for my good. Everything works for my good. This is the journey God has for us. Did we put the phronesis picture on? We did. Right. So there is a journey. We always start with Sophia. A single moment, a one-off moment, Sophia. Right. Then we walk into Sunesis. Understanding. And then we live in Phronesis. This is the journey of supernatural wisdom for us this year. It will change our academics. It will change our businesses. You cannot remain a small, unsuccessful business person when you know that God has called you to be a success. You get that mindset. You will become mightily successful. It will affect our families. It will affect ourselves. It will affect our outreaches. It will affect our personal time with the Lord. In everything, as we speak in tongues, as we spend time with the Word, as we are specific with the Lord, phronesis, we will walk into phronesis. This is supernatural wisdom. It is already in you. Amen. Amen. Amen. Let's put the books down. Put everything away. Let's stand up. අපි නැගිට සිටින්න. If there is something specific you want Sophia for, I want you to name that to the Lord now. ඔබගේ ජීවිතයේ යම් ස්ථානයක් තුල ඔබ යනවා නම් ඔබට ඒ ස්ථානයේ සොෆියා ප්‍රඥාව අවශ්‍ය නම් දැන් ඒ කාරණාව දෙවියන් වහන්සේ වෙතට ඔබ පෞද්ගලිකව ගෙනෙන්න. Because as we pray today, මන්දත දවසේ අපි ආඥා කරන විට God will take you by the hand. දෙවියන් වහන්සේ ඔබව අතින් අල්ලගෙන අරන් යනවා. And he will lead you. උන්වහන්සේ ඔබට මඟ පෙන්වනවා. Into the truth that you need. ඔබට අවශ්‍ය සත්‍යතාවය දකින්න පිණිස. If there is nothing specific that you need, as you pray in tongues, synesthesis will begin to come to you. There will be an enlightening and a joining together of the dots, like in Doctor Dots. ඔබට නිශ්චිත එහෙම ඉල්ලීමක් නැතිනම් ඔබ ඉඩ හරින්න දෙවියන් වහන්සේ ඒ තිබෙන්න ඔබ තුල තිබෙන්නව සොෆියා නැතම් පොඩි පොඩි තිත් එකට එකතු කරලා හොඳ තේරුම් ගැනීමක් සුනිසිස් තේරුම් ගැනීම ඔබට ඇති කරනවා. Until we have a mindset. අපට මානසිකත්වයක් ඇතිවන තාක් As we speak in tongues now, අපි දැන් අන්‍ය භාෂාවෙන් කතා කරන විට, the Holy Spirit is going to speak to each one of us. ශුද්ධාත්මන් වහන්සේ පෞද්ගලිකව අපි එකිනෙකට කතා කරන්න යනවා. This is between you and the Holy Spirit. මේක ඔබත් ශුද්ධාත්මන් වහන්සේත් සමග පමණයි. Let's speak in tongues. අපි අන්‍ය භාෂාවෙන් කතා කරමු. Kaya liya mahaluwa yaha mahaluwa